ඔබ ගොවිතැන් කරන්නේ නැත්නම් ගේ හදලා තියෙන්නේ නැත්නම් කඩේ ගෙනියන්නේ ආණ්ඩුවට අයිති භූමියක ඇත්ත වශයෙන්ම නිල වශයෙන් බදු දීමක් තියෙනවා නම් බලපත්‍රයක් තියෙනවා නම් නීති අනුකූල ස්වර්ණ බෝනුව ඔප්පියක් තියෙනවා නම් අවුරුදු 10ක් හිටියා නම් ඒ හැම එක්කෙනාටම සින්නක් කරයි අයිතිය ලැබලා දෙන නීතිය අපි පාර්ලිමේන්තුව අවුරුද්දක් තුළ සම්මත කරනවා කියලා මම කියන්නේ. ගෙදර බදු ගෙවන ඔක්කොම ප්‍රශ්න එවලෙම ඒවා විසඳගන්න කෙලින්ම අයිතිය දෙන්නම්. ලක්ෂ 20කට ලක්ෂ 30කට ගේ වෙන්න පුළුවන්, කුඹුර වෙන්න පුළුවන්, කඩේ වෙන්න පුළුවන්. ඒ අයිතිය තියාගන්න.